بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් يا أيها النبي لم تحرم ما أحل الله لك تبتغي مرضات أزواجك والله غفور رحيم قد فرض الله لكم تحلة أيمانكم والله مولاكم وهو العليم الحكيم وَإِذْ أَسَرَّ النَّبِيُّ إِلَى بَعْضِ أَزْوَاجِهِ حَدِيثًا فَلَمَّا نَبَّأَتْ بِهِ وَأَظْهَرَهُ اللَّهُ عَلَيْهِ عَرَّفَ بَعْضَهُ وَأَعْرَضَ عَن بَعْضٍ فَلَمَّا نَبَّأَهَا بِهِ قَالَتْ مَنْ أَنْبَأَكَ هَذَا قال نبأني العليم الخبير إن تتوبا إلى الله فقد صغت قلوبكما وإن تظاهرا عليه فإن الله هو مولاه فَإِنَّ اللَّهَ هُوَ مَوْلَاهُ وَجِبْرِيلُ وَصَالِحُ الْمُؤْمِنِينَ وَالْمَلَائِكَةُ بَعْدَ ذَلِكَ ظَهِيرٌ නබිවරයාණනි නුඹගේ භාර්යාවන්ගේ තෘප්තිය සොයා ඇයි ඔබ අල්ලාහ් අනුමත කළ දෑ තහනම් කරගනුයේ අල්ලාහ් අතික්ෂමාශීලී හා කරුණාන්විත වන්නේය. අල්ලාහ් නුඹලාගේ දියුරුම් විඳදමන පිළිවෙල අනිවාර්ය කර ඇත. අල්ලාහ් නුඹලාගේ භාරකරුවා වන්නේය. ඔහුමය මනා ලෙස දන්නා හා ඥානවන්තයා වන්නේ. නබිවරයාණන් තමන්ගේ භාර්යාවන්ගෙන් කෙනෙකුට එක්තරා විෂයක් රහසින් ප්‍රකාශ කළේය. එය ඇය හෙළි කළ විට එය අල්ලාහ් ඔහුට හෙළි කළේය. එවිට එහි සමහර පැති හෙළි කර තවත් සමහරක් ඔහු අතහැරියේය. ඒ පිළිබඳව ඇයට කියූ විට ඇය කවරෙකු නුඹට මෙය හෙළි කළේ දැයි ඇය විමසුවාය. සර්වඥානි හා සර්වප්‍රඥාවන්ත අල්ලාහ් මට මේ බව පැවසුවේයයි ඔහු පැවසුවේය. නුඹලා අල්ලාහ්ගෙන් සමාව අයද මිදුනේ නම් නුඹලා දෙදෙනාගේ හදවත් යටහත් විය. ඔහුට විරුද්ධව නුඹ එකිනෙකා ක්‍රියා කළේ නම් අල්ලාහ් ඔහුගේ භාරකරුවන් වශයෙන් සිටින්නේය. තවද ජිබ්‍රීල්ද විශ්වාසවන්තයින්ගෙන් යහපත් අයද සිටිති. ඉන්පසු මලක්වරුද උදව් කරන්නන් වශයෙන් සිටිති. අසා රබ්බුහු ඉන් තල්ලකකුන්න අන් යුබ්දිලහු අස්වාජා أزواجا خيرا منكن مسلمات مؤمنات قانتات تائبات قانتات تائبات عابدات سائحات ثيبات وأبكارا يا أيها الذين آمنوا قوا أنفسكم وأهليكم نارا وأهليكم نارا وقودها الناس والحجارة عليها ملائكة غلاظ شداد لا يعصون الله ما أمرهم ويفعلون ما يؤمرون يا أيها الذين كفروا لا تعتذروا اليوم إنما تجزون ما كنتم تعملون ඔහුගේ රක්ෂකයා නුඹලාව ඔහු දික්කසාද කළ විට නුඹලාට වඩා ශ්‍රේෂ්ඨ මුස්ලිම් වරුන් වන මුමීන් වරුන් වන අල්ලාහට අවනත වන පාප ක්ෂමාව අයදින අල්ලාහ වෙත යොමු වී නැමදුම් කරන උපවාසයේ නියැලෙන වැන්දඹු වශයෙන් හා කන්‍යාවන් වශයෙන් සිටින කාන්තාවන් භාර්යාවන් වශයෙන් ඒ වෙනුවට ලබා දිය හැක විශ්වාස කළවුනි මිනිසුන් හා ගල් ඉන්දන බවට පත්වන නිරේන් නුඹලාවද නුඹලාගේ පවුලේ උදවියද ආරක්ෂා කරගනිව් ඒ මත දැඩි භාවයකින් යුත් මලකරුන් ඇත ඔව්හු අල්ලාහ තමන්ට විධානය කළ දෑට පිටු නොපාති තමන්ට විධානය කළ දෑ කරති ප්‍රතික්ෂේප කළවුනි අද නුඹලා නිදහසට කරුණු ඉදිරිපත් නොකරව් නුඹලා කරන ක්‍රියාවටම වේතනය ලබා දෙනු ඇත යා අයියුහල් ලදීන ආමනු තූබු ඉලල්ලාහ් තව්බතන් නසූහා عَسَى رَبُّكُمْ أَنْ يُكَفِّرَ عَنْكُمْ سَيِّئَاتِكُمْ وَيُدْخِلَكُمْ جَنَّاتٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ يَوْمَ لَا يُخْزِي اللَّهُ النَّبِيَّ وَالَّذِينَ آمَنُوا مَعَهُ نورهم يسعى بين أيديهم وبأيمانهم يقولون ربنا أتمم لنا نورنا واغفر لنا إنك على كل شيء قدير يا أيها النبي جاهد الكفار والمنافقين واغلظ عليهم ومأواهم جهنم وبئس المصير විශ්වාස කළෝනි නුඹලා ඊතා පිවිතුරුව පාපක්ෂමාව අයද යමුවව් නුඹලාගේ පරමාධිපතියා නුඹලාගේ පාපයන් හිලව් කළ හැකිය ගංගාවන් ගලා බසින ස්වර්ගයන්හි ඇතුළත් කරවිය හැකිය එදින අල්ලාහ් නබිවරයාද ඔහු සමග සිටි විශ්වාසවන්තයින්වද අවමන් නොකරන්නේය. ඔවුන්ගේ ආලෝකය ඔවුන්ට ඉදිරියෙන්ද ඔවුන්ගේ දකුණු පැතිවලින්ද යනු ඇත. ඔව්හු අපගේ පරමාධිපතියානනි. අපගේ ආලෝකය අපට සම්පූර්ණ කරනු මැනව අපට ක්ෂමා කරනු මැනව ඔබ සියල්ල කෙරෙහි ශක්තිවන්තයා වන්නේය. නබිවරයානනි ප්‍රතික්ෂේප කළවුන් සමගත් කුහකයින් සමගත් සටන් කරව ඔවුන් සමග දැඩි ලෙස සිටිව් ඔවුන් ලැගුම් ගන්නා ස්ථානය නිරයයි ඔවුන් පැමිණ ලැගුම් ගන්නා ස්ථානය කෙතරම් නපුරුද ضرب الله مثلا للذين كفروا امرأة نوح وامرأة لوط كانتا تحت عبدين من عبادنا صالحين فخانتاهما فلم يغنيا عنهما من الله شيئا وقيل ادخلا النار مع الداخلين وضرب الله مثلا للذين آمنوا امرأة فرعون إذ قالت رب ابن لي عندك بيتا في الجنة ونجني من فرعون وعمله ونجني من القوم الظالمين ومريم ابنة عمران التي أحصنت فرجها فنفخنا فيه من روحنا وصدقت بكلمات ربها وكتبه وكانت من القانتين الله ප්‍රතික්ෂේපකයින්ට නූහ්ගේ භාර්යාව හා ලූත්ගේ භාර්යාව උපමා වශයෙන් පවසන්නේය. ඔවුන් දෙදෙනා අපගේ යහපත් පුද්ගලයන් දෙදෙනෙකු යටතේ සිටියහ. ඔවුන් දෙදෙනාම ද්‍රෝහිකම් කළහ. අල්ලාහ්ගෙන් පැමිණෙන දැයින් වළකා ගැනීමට ඔවුන් දෙදෙනාට කිසිවක් ප්‍රයෝජනීය නොවිය. නිරේ ඇතුළුවන්නන් සමග නුඹලා දෙදෙනාද ඇතුළුවන්නයි ඔවුනට පවසනු ලැබිය. විශ්වාස කළවුන්ට අල්ලාහ් ෆිරාඋන්ගේ භාර්යාව උපමා වශයෙන් පවසන්නේය. ඇය මාගේ පරමාධිපති ආනනි ඔබ අබියස ස්වර්ගයේ නිවසක් තනා දෙනු මැනව ෆිරාවුන්ගෙන්ද ෆිරාවුන්ගේ ක්‍රියාවන්ගෙන්ද ආරක්ෂා කරනු මැනව අපරාධකාර සමූහයකින්ද ආරක්ෂා කර දෙනු මැනවයි ඉල්ලා සිටියාය ඉම්රාන්ගේ දියණිය වූ මරියම්වද ඔවුන්ට උපමා වශයෙන් පවසන්නේය ඇය තමන්ගේ රහසඟ ආරක්ෂා කරගත්තාය එහි අපි රූහුව පිඹුවෙමු ඇය තමන්ගේ රක්ෂකයාගේ වදන්ද පුස්තකයේද සත්‍ය කළාය අල්ලාහ්ට ඊට අවනතවන්තියක්ව සිටියාය